සාදෝ හොඳයි පින්නතුනි, දැන් අප නැවතත් සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්මයන් වාසය කරන මේ උතුම් විහරණ හතරෙහි අපේ හිත භාවිත කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා ඔබේ ශරීරයේ ඉරියව්ව ඒ සඳහා සූදානම් කරගන්න, ඉතාම පහසු සැහැල්ලු ඉරියව්වක වාඩි වෙලා ඔබේ කඳ හොඳින් ඍජුව තියාගෙන සැහැල්ලු කරගන්න. නෙත් දෙක අඩවන් කරගෙන අපි භාවනාවට සූදානම් වෙමු. ශරීරය ගැන හොඳට සිහිපත් කරන්න. Please be aware of your body posture that you are sitting here, from your legs to head and from your head to legs. දැන් ඔබේ සිත නාසයාසිතව තියාගන්න, වර්තමානය තුළ සතිමත්ව. Please keep your attention around the nose swabha lip in the present moment with mindfulness. වර්තමානයේහි පවත්වාගෙන සිත සමග දැන් මම මෙත් සිත භාවිත කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මම මේ සිටින ස්ථානයේ පටන් සියලු දිසා වැසි සියලුම සත්වයන් වෙත මෙත් සිත පතුරවන අවස්ථාව. මෙම විහාරයෙහි වෙසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම විහාරයෙහි වෙසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා.

සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්ත්වෙත්වා ලෝවේ සෙන සියලු සත්‍යයන් කිසිදු සීමා බේදයක් නොමැතිව කිසිදු සීමාවකින් තොරව ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ මගේ පිට දුර ළඟ මිනිස් නොමිනිස් මේ කිසිදු බේදයක් නැතුව සියලුම දෙනා එකම තලයක සිටිනසේ සලකා මායේ හැම කෙරෙහිම එකම සිතින් බලන ස්වභාවයක් ඇති කර ගන්නවා. ලෝවැසි මිනිස් නොමිනිස් සැවම මගේම දරුවන්සේ දකිමින් මා හැම කෙරෙහිම සමානව බලනවා. ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසී සෑම දෙනාම එකම දරු පෙලක්සේ දකිමින් මායි හැමට මෙත් සිත පතුරවනවා. සුවපත්ත්වෙත්වා සුවපත්ත්වෙත්වා සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. ඊළඟට මා සල්ප වේලාවක් කරුණා භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. මෛත්‍රී සිතුවිල්ලෙන් ලෝකේහි හැම දෙනා ගැනම සීමා භේදය දුරු කරගත්තා වූ මා, එය අතුරෙන් කිසියම් පිරිසක් ශාරීරිකව හෝ මානසිකව හෝ කිසියම් දුකක් විඳිනවා නම්, අභ්‍යන්තර හෝ බාහිර කිසියම් දුකක් විඳිනවා නම්, පුද්ගලික හෝ සමාජීය වශයෙන් කිසියම් දුකක් විඳිනවා නම්, ඒ සියලු දුක් වලින් ඒ හැවම නිදහස් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ කරුණා සිතිවිලි මා ලෝකයේ කෙරෙහි පතුරවනවා. ලෝකයේ විවිධ ගැටලු නිසා මිනිසු දුක් විඳිනවා. ලෙඩ රෝග නිසා, අනතුරු නිසා, ආර්ථික දුෂ්කරතා, යුද්ධ වාතාවරණ, ස්වාභාවික උපද්‍රව, මානසික පීඩා, සමාජ ගැටලු, මත්ද්‍රව්‍ය, මේ බොහෝ දේවල් වලින් දුක් විඳින අප්‍රමාණ සත්ව පිරිසක් මේ ලෝකයේ පුරා සිටිනවා. මිනිසයන් අතර පමණක් නෙවෙයි, නිරහී දුක් විඳින සතර අපාගත සත්වයන් මේ මොහොතේ අප්‍රමාණ දුක් සමුදායක් විඳිනවා. අන්නේ සියලුම දෙනා කෙරෙහි මගේ කරුණා සිතිවිලි මා පතුරවනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි පින්තුනි, ඉන්පසු අපි දැන් මුදිතා භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. ලෝකෙත් නැතම් සත්වයන් අතීතගත කුසල කර්ම ශක්තියෙහි ආනිසංස වශයෙන් සහ මේ ආත්ම භාවය කරන ලද මහන්සියේ කැපවීම වශයෙන් සමහර අය සාර්ථකව වාසය කරනවා. ඇතැම් අය ලක්ෂණ රූප සම්පatti තියෙන අය, ඇතැම් අය ධනවත් අය, උගත් අය, ඥාති මිත්‍ර පිරිසෙන් අය, භවභෝග සම්පත් සහිත අය, නිරෝගීව සතුටෙන් ගත කරන අය ඉන්නවා. ඒ ඇතැම් විට මටත් වඩා ඉහළින් සැප සම්පත් භුක්ති විඳිමින් මටත් වඩා සතුටෙන් කාලය ගත කරන අය ඉන්නවා. ඒ අය එලෙස සතුටෙන් ගත කරන්නේ ඒ අයගේ මතයට කුසල කර්ම ශක්තියෙන් ආනිසංස විදියට, මේ ආත්ම භාවයේ උත්සාහයේ ප්‍රතිඵල විදියට. ඒ හිමිකම, ඒ සැපය එයට උරුම වෙච්ච දෙයක්. අන්නේ සැපය දැකලා මමත් සතුට වෙනවා. එයාගේ සතුට මාත් හදවතේම බෙදා ගන්නවා. ඒ ඇයට මා මුළු හදවතින්ම සෙත් පතනවා, සුභ පතනවා. ඒ අය වඩ වඩාත්ම දියුණු වෙන්න කියලා ආශිර්වාද කරනවා. ඒ අයගේ දියුණුව සතුට මගේම දියුණුව සතුට සාර්ථකත්ව විදිහට මා දකිනවා. ඒ අයගේ සතුට සාර්ථකත්වය මගේම දරුවන්ගේ සතුට සාර්ථකත්වයේ විදියට බලලා මුදිතා සාගත සිතින් මම බෙහෙවින් සතුටටපත් වෙනවා. ඒ අයට මගේ මුළු හදවතින්ම මුදිතාසාගත සිතින් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ අය වඩ වඩාත්ම දියුණු වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ශාන්ත සුවයට පත් වෙත්වා. සතුට සැනසීම දියුණු වේවා. ශාන්තිය උදා වේවා. ශාන්ත සුවයට පත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සතුට සැනසීම දියුණු වේවා. ශාන්තිය උදා වේවා. ශාන්ත සුවයට පත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, එක ඉරියව්වක ඉන්නකොට අමාරු නම් Tamanට ඉරියව්ව වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් විනාඩියක් ඉන්න තැනම නැගිටින්න හැමම අනිත්‍යයට බාධාවක් නොවෙන්න ටිකක් වෙලා හිටගෙන ඉන්න කමක් නැහැ. ඒකට අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒක වාඩි වෙලා ඉන්නකොට හුඟක්ම අමාරු නම් එහෙම්ම හැමින් නැගිටින්න ඉන්න තැනම නැගිටල විනාඩි දෙකක් හිටියාම හරියනවා ඒක. හොඳයි පින්නතුනි, ඊළඟට අපි උපේක්ෂා භාවනාව වඩන්නටයි සූදානම් වන්නේ. මුළු ලෝකයේ කෙරෙහිම මැදහත්ව බලන අවස්ථාව. අපි මුලින් මෛත්‍රී සහගතව ලෝකය දෙස බලලා සීමා භේදය නැති කරගත්තා. අපි සීමාවල් නැති කරගත්තා. සීමා සම්බේධය ඇති කරගත්තා. ඊට පස්සේ ඒ සත්‍යයන් අතුරින් දුක් විඳින අය දෙස බලලා අපේ කරුණාසාගත සිතිවිලි පතුරවා හැරියා. ඊළඟට අපි සැප විඳින සත්‍යයන් දෙස බලලා එයට අපි සුවැතුවා, ආශිර්වාද කළා, එයාගේ සතුට අපත් අනුමෝදන් වුණා. මෙහෙම ලෝකයේ දෙස බලන විට අපට පේන දෙයක් තමයි ලෝකේ විවිධ ධර්මතාවයන් තියෙනවා. විශේෂයෙන් සත්‍යය පිළිබඳව ක්‍රියාත්මක වීමේදී නියාම ධර්ම අනුවයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අතර සත්ව ජීවිතයට ප්‍රධාන වශයෙන් බලපාන දේ තමයි කම්ම නියාමයේ කියන කාරණය. සත්‍යයන් අතීත ආත්ම භවවලත් මේ ආත්ම භවෙත් කරලාද කර්මයන්ට අනුරූපව තමයි බොහෝ දෙනෙකුගේ ජීවිත ඉරණම තීරණය වන්නේ. ඊට අමතරව උතුණියාම විදියට එක එක ඍතු විපර්යාසවල බලපෑම් තියෙනවා. ඒ වගේම චිත්ත නියාමයේ විදියට එක එක සත්‍යංගයේ සිත් ක්‍රියාත්මක වන විදියක් තියෙනවා. ධම්ම නියාමයට අනුව ලෝක ධර්මතාවයන් තියෙනවා. මහලු වීම, මරණය, ඉපදුනාව සත්‍ය, මහලු වීම, මරණයට පත්වීම ධර්මතාවය. ඒකයි තිබන්නේ ධම්ම නියාමයට. ඒ වගේම බීජ නියාමයේ විදියට ක්‍රියාත්මක වන දේවල් තියෙනවා. මෙන්න මේ හේතු නිසා ලෝකේ යන පැවැත්මක් තියෙනවා. සමහර දේවල් මා උත්සාහ කරාට මට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. මේ ලෝකයේ ක්‍රියාත්මක වන ස්වභාවය මා දැක්කට පස්සේ මගේ හිත මධ්‍යස්ථ බවටපත් වෙනවා, මැදහත් වෙනවා, උපේක්ෂාසහගත වෙනවා. කිසිම දෙයක් කෙරේ දැඩි ඇලීමක්වත් ගැටීමක්වත් නැති කිසිම දෙයක් වැඩිපුර නොසිතන ස්වභාවයටපත් වෙනවා. හැම දෙයකම ස්වභාවය මෙයයි කියන අදහස සමග මධ්‍යස්ථව හැම දෙයක් ගැනම බලන්න පුළුවන් මනසක් හුරු වෙනවා. ඒ සමගම මගේ හිත හුඟක් ප්‍රසන්න වෙනවා. හුඟක් ලස්සන වෙනවා. හුඟක් නිශ්චල වෙනවා. අරමුණෙන් අරමුණට පැන යන ස්වභාවය, ගැටෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය හුඟක් අඩු වෙලා යනවා. හරියට නිසල විලක් වගේ මගේ හිත පවතිනවා. සමාධිය සමග ඇතිවන මෙන්න මේ ස්වභාවයෙන් හටගන්නා වූ උපේක්ෂාවෙන් මදහත් බවින් මා ලෝකයේ දෙස බලනවා. ලෝකේ වෙනස් කරන්න යන ස්වභාවය ටිකෙන් ටික අඩු කරගන්නවා. මට පාලනය කරන්න නොහැකි ලෝකයකයි මා ජීවත් වෙන්නේ කියන එක ගැන මා අවබෝධයට පත් වෙනවා. එක යායට තියෙන සමතලා පිටණියක් දැස බලනවා වගේ මා ඊටාම මැදහත් සිතින් ලෝකයේ දැස බලනවා. ලෝකේ වෙනස් කරන්න යන ස්වභාවය ටිකෙන් ටික අඩු කරගන්නවා. මට පාලනය කරන්න නොහැකි ලෝකයකයි මා ජීවත් වෙන්නේ කියන එක ගැන මා අවබෝධයටපත් වෙනවා. මා ඊටාම මැදහත් සිතින් ලෝකයේ දෙස බලනවා. ලෝකේ වෙනස් කරන්න යන ස්වභාවය ටිකෙන් ටික අඩු කර ගන්නවා. මට පාලනය කරන්න නොහැකි ලෝකයකයි මා ජීවත් වෙන්නේ කියන එක ගැන මා අවබෝධයටපත් වෙනවා. මා ඊටාම මැදහත් සිතින් ලෝකයේ දෙස බලනවා. හිත තැම්පත් වීම සමග ඇති වෙන මේ උපේක්ෂාවටපත් වෙනකොට මගේ හිත හරියම නිශ්චල ප්‍රසන්න ස්වභාවයකටපත් වෙනවා. කිසිම දෙයක් වෙනස් කරන්න යන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ දේවල්ට සිදුවන ස්වභාවය අනුව මා පිළිගන්න මට්ටමටපත් වෙනවා. මා කොයිතරම් උත්සාහ කළත් යමක් වෙනස් කළ නොහැකි නම් ඉන් මට කළ හැකි දෙයක් නැහැ. මේ තේරීමත් සමග ඒ අවබෝධයත් සමග මම උපේක්ෂකව කාලය ගත කරනවා. මා කිසිවක් විවේචනය කරන්න යන්නේ නැහැ. හොඳ නරක කියන්න යන්නේ නැහැ. මා කිසිම දෙයක විනිසුරුකරුවෙක් වෙන්න යන්නේ නැහැ. ජීවිතයේ සිදුවන සියලු හැලහැප්පිලි අභියස මැදහත් සිතකින් ලෝකෙ දෙස මා බලා සිටිනවා. මා බලන හැම දිශාවකම මට පෙනෙන ඇසෙන හැම දෙයකම ස්වභාවය මේයි කියලා මා දැන් තේරුම් අරගෙන ඉන්නේ. ලාභාලාභ යසායස්ස නින්දා ප්‍රශංසා සැප දුක් ආදී දේවල් ජීවිතයට එනවා, ජීවිතෙන් ඉවත් වෙලා යනවා. මේ හැම දෙයක්ම මම උපේක්ෂකව බලනවා. සාදු සාදු සාදු හොඳයි පිනතුනි, සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව අප මේ කෙටියෙන් ওই කරුණ දැක්ුවේ. මේ හැම දෙයකටම අදාළව විවිධ පරයයන් තියෙනවා. මේ කරුණ අපි විශේෂයෙන් සමතය පාදක කරගෙන, සම්මුති සත්‍ය පාදක කරගෙන මේ සිද්ධ කළේ. මේ හැම දෙයක්ම අප වඩනකොට සමතයෙන් සැඹවීම අවසන් වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම අපි විදර්ශනා පැත්තට යොමු කරනවා. ඒ සඳහායි ධර්මයේ සඳහන් කරන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමින් කියලා. මේ හැම දෙයක්ම කරන්නේ විවේකය, විරාගය, නිරෝධය, නිවන අභිමුඛ කරගෙන. මේ භාවනා කමඨහන් වලින් හිත සමාධිමත් වෙනකොටම අපි ඒ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහා භූතං පජානාති කියපු විදියට අසාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඥානාදී විඥාන, මේ වගේ අපි අනිත්‍යතාවය බලනවා. හේතු ඇති කල්ලි හටගෙන ඒව හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා. වෙනත් විදියකින් කියනවා නම් අප කිසිම අත්දැකීමක් ලබනවා නම් හැම අත්දැකීමක්ම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දකිනවා. එතකොට අපි ඒකාතකයෙන් පංච නීවරණ වලින් දුර වෙනව විතරක් නෙවෙයි, ක්‍රමයෙන් අපි ඒ නීවරණ ධර්මවල තියෙන අනුසය ස්වභාවයත් ටිකෙන් ටික දුරු කරනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ධර්ම මාර්ගයේ ස්වභාවය. එහෙත් අප මේ සතර බ්‍රහ්ම විහරණ කොටස අපි සැබවින්ම ඇත්තටම අපි උදේවරුෙන් නිමාටපත් කරන්න හිටියේ. ඉතින් තවදුරටත් පිනතුන්ගේ අවශ්‍යතාවය සඳහායි මේක අප මෙහිදී භාවිත කළේ. ඒ ගැන තාම බොහෝ ප්‍රශ්න එමාන තියෙනවා නම් අහන්නත් පුළුවන්. සන්තික මහත්තයා ඒකත් මම ඉස්සර කරන්නම්. ඒක ඉස්සර කරන්නම්. එතකොට උපේක්ෂාව කියලා ගන්නකොට උපේක්ෂාවේ විවිධ ප්‍රභේද තියෙනවා. උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් ඉඳන්ම ලෝකයා භාවිත කරපු දෙයක්. සතර බ්‍රහ්ම විහරණ වඩනකොට, ඒ වගේම ධානවල හතරවෙනි ධාන මට්ටම දක්වා වඩනකොට උපේක්ෂාව දිනු වෙනවා. ඒ උපේක්ෂාව කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකයක් තියෙනවා, බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකියම ස්පර්ශ කරන්න කලිනුත් තිබුණා. මම ඒ ලෝකේ අත්විඳින වෙලාවෙදිත් තියෙනවා. මම ඒක අත්විඳတာ පස්සේ තේ ලෝකේ ඉතුරු වෙනවා කියන හැඟීමෙන් ලෝකයක් ඇතේ කියලා නිර්මාණය කරගෙන ඒ ඇති ලෝකයේ තුල උපේක්ෂක වීම තමයි මේ ධාන මට්ටමේදී උපේක්ෂාවෙන් සිද්ධ වෙන්නේ. නමුත් බුදුදහමේ සඳහන් වන ආකාරයට ඊටත් වඩා ය ගැඹුරට යනවා. මොකද මේ උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණවල නැත්තම් හතරවෙනි ධානයේ කියන උපේක්ෂාවෙන් අපි හිටියත් අප තව දුරටත් අවිද්‍යාවෙමයි ඉන්නේ. අවිද්‍යාව දුර වෙලා නැහැ, අනුසය වශයෙන් අවිද්‍යාව තියෙනවා. එතන අන්නේ අවිද්‍යාව දුර වෙන ආකාරයට සංඛාර උපේක්ෂා ඥානෙ දක්වාම යන උපේක්ෂාවක් තමයි බුදුදහමෙන් සඳහන් කරන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආදී සූත්‍රවලදී දක්වන උපේක්ෂාවක්. එහිදී භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ දක්වන තැනදී ඇසට රූපයක් එනකොට ඔහුට නොපිළිකුල් අරමුණක් ආවොතින් ඒ නොපිළිකුල් අරමුණ ඔහුට පිළිකුල් අරමුණක් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්, පිළිකුල් අරමුණ නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනනම් ඒ දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඒ උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධෙච්ච මොහොතක මේ වෙලාවෙන් මම මනෝවිඥානෙනු මේත් එක ගනුදෙනු කරන්නේ. ඒක හිතන මනෝවිඥානයත් ඒ මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දකිනකොට එකාතකින් බාහිර රූපයන්තෙන් නිදහස් වෙනවා, අනිත් පැත්තෙන් නාමයන්තෙන් චිත්තජෛසික පැත්තෙනුත නිදහස් වෙනවා. අන්නේ දෙකම නිදහස් වෙනකොට ඇතිවන උපේක්ෂාව තමයි සංඛාර උපේක්ෂා ඥානයත් එක්ක කියන්නේ සංස්කාරයන්ගේ නැත්තම් නාම රූපවල නිරෝධය දකින උපේක්ෂාව. එතකොට මේ වගේ උපේක්ෂාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒක ඥාන මට්ටමේදී තියෙනවා, ඒක බොජ්ජංග මට්ටමේදී තියෙනවා, සම්පූර්ණම කෙලෙස් දුරු කිරීම මට්ටමෙනුත් තියෙනවා, මාර්ගඵල මට්ටමෙනුත් තියෙනවා. විවිධ ආකාරයෙන් ඒක විස්තර කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක. එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන එක වෙනම මාතෘකාවක්. මධ්‍යම මාර්ගය කියන්නේ මේ හේතුඵල ධම දකිනකොට, ඒ කියන්නේ දුකේ හට ගැනීම හා නිරෝධය, ස්කන්ධ පංචකේ හට ගැනීම හා නිරෝධය දකිනකොට ඔහු ඇත කියන අන්තයට යන්නේත් නැහැ, නැත කියන අන්තයට යන්නේත් නැහැ. අන්නේ දෙකෙන්ම දුර වෙච්ච මධ්‍යම මාර්ගය පැනවෙනවා. පරිසම්පාදයේ පාදක කරගත්තු ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ඔහුට වඩන්නට තියෙන මාර්ගය පැනවෙනවා. දැන් මේ දර්ශනය ආපු ගමම්ම පරිසම්පාදය පදනම් කරගෙන ඇත නැත දෙක අන්ත දෙකම දුරු කරනකොටම ඔහුට මධ්‍ය මාර්ගයේ මැදුම් පිළිවෙත පැනවෙනවා. ඔහු කිසිම අන්තයකට යන්නේ ඇත කියන යන්නේත් නැහැ, නැත කියන යන්නේත් නැහැ. මේ සුතමේ ඥානෙ මේක ලබා ගත්තට පස්සේ මෙන්න මේ ලබාගත් සුතමේ ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ බවට පත් කරගන්න මාර්ගය පැනවෙනවා. අන්නේ මාර්ගයට අපි කියනවා අරිෂ්ඨාංගික මාර්ගය කියලා. ඒකට අරිෂ්ඨාංගික මාර්ගයට තමයි සාමාන්‍යයෙන් මධ්‍යම මාර්ගය කියලා කියන්නේ, මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. හැබැයි ඒක විතරක් නෙවෙයි, ඒ අරිෂ්ඨාංගික මාර්ගයේ තියෙන ඕනම කරුණක් අපට මධ්‍යම මාර්ග විදිහට ගන්නත් පුළුවන්. හැබැයි ඒක නිකන් කරුණක් විතරක් ගතර වෙන්නේ නැහැ. අර පටිසම්පාදයේ හේතුඵල ධම ඉදාපච්චතාවයේ කල්‍යාණ මිත්‍රාස්යෙන් දැනගත්තු කෙනාටයි මේ මාර්ගය පැනවෙන්නේ. අන්න ඒකට තමයි මධ්‍යම මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළ සියලුම කරුණු එක තැනකට ගොනු වෙච්ච ඉගැන්වීම තමයි අරිෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. ඒක දක්වලා තිබිදී බුදුහාඳුරේ ඒකේ තියෙන කරුණු කොටස් වශයෙන් උත් අරගෙන පෙන්නලා තියෙනවා. ඒක දැනග කියනවා සමති දර්ශනා වඩන්න කියලා. ඒකත් මධ්‍යම මාර්ගය කියලා ගන්න පුළුවන්. ඒක දැනග කියනවා සතිපට්ඨාන වඩන්න කියලා. ඒකත් ගන්න පුළුවන්. ඒක දැනග කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. ඒක ගන්නත් පුළුවන්. ඒක දැනග කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න කියලා. ඒක ගන්නත් පුළුවන්. ඒක දැනග කියනවා පංච බල ධර්ම වඩන්න කියලා. ඒක ගන්නත් පුළුවන්. ඒක දැනග කියනවා සත්බොජ්ජංග වඩන්න කියලා. ඒක ඕනනම් ගන්නත් පුළුවන්. ඒතරම් මොකක් ගත්තත් ඊට පාදක වෙන්නට ඕන මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය, විශේෂයෙන් පංචස්කන්ධය, ආර්ය සත්‍ය සතර, පටිසම්පාදය කියන මෙන්න මේ කරුණු තුන බේස් කරගත්තු පදනම් කරගත්තු දර්ශනය ඇති වෙච්ච කෙනාට තමයි මධ්‍යම ප්‍රතිපදාව පැනවෙන්නේ. ඒ කියන්නේ ආවදනේ මාර්ගඵලලාභී පුද්ගලෙක්ද? මාර්ගඵලලාභී පුද්ගලෙක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. යා සුතමේ ඥානෙ ලැබුක් කෙනෙක් වෙන්නත් පුළුවන්. මාර්ගඵල ලබන කලින්ම ඒ මාර්ගය දැනගෙන තමයි ගමන ඉදිරියට යන්නේ. ඇතැම් විට කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම ඒ අවබෝධයක් ලබාගෙන ඉන්න ආසනයේදීම සෝතාපන්න වෙන්නත් පුළුවන්. ඇතැම් කෙනෙක් බණහද්දිම මුලින්ම පළවෙනි බණහද්දිම ඇතැම් විට මේ දර්ශනයත් ලබාගෙන සෝතාපන්නත් වෙලා සකදාගාමි වෙන්නත් පුළුවන්. ඇතැම් කෙනෙක්ගේ මුල් දර්ශනය අහන මොහොතෙම මේ ඥානයත් ලබාගෙන සෝතාපන්නත් වෙලා සකදාගාමිත් වෙලා අනාගාමිත් වෙලාම නැගිටින්නත් පුළුවන්. සමහර කෙනෙක් රහත් වෙලාම නැගිටින්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ ධර්ම ශ්‍රවණය කරන කෙනා කොච්චර සසරගත ජීවිතයේදී ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය යා කොච්චර සසරෙදි දිනු කරපු කෙනෙක්ද කියන එක මතයි ඒක තීරණය වෙන්නේ. අනිත් කාරණේ තමයි මේ දර්ශනේ ලබාගෙන කෙනෙක් මාර්ගඵල වලටපත් නොවි ඉන්නත් පුළුවන්. එයාට අපි කියනවා කල්යාණ පෘථග්ජන කියලා. නැත්තම් කල්යාණ සීලවා කියලා කියනවා. මේ දර්ශනය හරියට දැනගෙන මේ ක්‍රමවේදය දැනගෙන ඔහෝ ධර්ම අධ්‍යයනය කරමින් ශිෂ්‍යයන් පුහුණු කරමින් ලෝකෙට අනුශාසනා කරමින් ඉන්න සත්පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙන කෙනාගෙන් බණ අහලා දේශකයට කලින් ශ්‍රාවකයන් මාර්ගඵල ලබන්නත් පුළුවන්. හරියට ඔහු ධර්ම මාර්ගය දේශනා කරනවා නම් ඉතාම පැහැදිලි ධර්මයේ කරුණ සඳහන් වෙනවා. සමහර ත්‍රිපිටක ධාරී මේ දර්ශනය හරියට තියෙන කෙනා ධර්ම දේශනා කළ ශිෂ්‍යයන් සිය ගණන් මාර්ගඵලලාභී සමාගත්ව අවස්ථා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා, ඒ ස්වාමීන් වහන්සේගෙන් බණ අහල ඒ ස්වාමීන් වහන්සේට දානය පූජා කරන දායකාවක් හාමුදුරන්ට කලින් මාර්ගඵල ලබනවා. මාර්ගඵල ලබන විතරක් නෙවෙයි අභිඥාත් ලබනවා, ඉරිදි බලත් ලබනවා, පරිචේත විඥාඥානයත් ලබලා හාමුදුරන්ගේ හිතත් බලනවා. හාමුදුරන්ගේ හිතත් බලලා හාමුදුර කැමැති කැමැති දානය පින්ඩපාතයට පූජාත් කරනවා. එතකොට හාමුදුරනේ ධර්මයේ සඳහන් වුණා පුද්ගලෝ දෙන්නෙක් ගැන, එක්කෙනෙක් සරකාණි අනෙක් කෙනා සම්තිත්ති කැමැති. ඒ දෙදෙනාම මාර්ගඵල ලබන වෙලාවේ අසියෙන් හිටියේ කියලා මේ මම අහලා තියෙනවා. එතකොට ඒ කොහොමද හාමුදුරනේ එහෙම අසියෙන් හිටියා කියලා කියන්නේ නැත්තේම? දැන් සම්තිත්තිත කියන හැමති බීමත් හිටියේ කියලා ඒ හැම අවස්ථාවෙදිම කියන්නේ ඊට කලින් තමයි එහෙම ඉඳලා තියෙන්නේ. හැබැයි ධර්ම දේශනා කරන වෙලාවේදී සිහි පිහිටුණා කියලා කියන්නේ. ධර්ම දේශනා කරන වෙලාවේදී දැන් හොඳම උදාහරණය උග්ග සූත්‍රයේ හත්තිගාම උග්ග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ උග්ග සූත්‍රයේ දැක්වෙනවා උග්ග ගෘහපතියා නන්ද නුවණේදී බුදුහාඳුරු මුණ ගැහෙනකොට ඔහු එතෙන්දෙත් ඔහුත් ඒ වගේම තමයි හිටියේ මත්පැන් පානය කළා. ඔහු වෙරිමතින් හිටියා කියලාම සඳහන් කරනවා. නමුත් ඔහු කියනවා බුදුරජාණන් වහන්සේ දකිනකොටම සිහ පිහිටුණා කියලා. අර මත්ගතිය සිඳිලා ගියා කියලා. දැන් සාමාන්‍ය දැනටමත් එහෙම වෙනවනේ නේද? මත්මතින් ඉන්න කෙනෙක් පොලිසිය මහත්තයෙක් එහෙම දැක්කමනේ ඕ ඒක බොහෝ විට බයට ඇති වෙන්නේ. නමුත් මේක ගෞරවයත් එක්ක හට ගන්න දෙයක්. ගෞරවය යම් විදියක ශ්‍රද්ධාවත් එක්ක හට ගන්න දෙයක්. ඒක ඊට වඩා බොහොම ප්‍රසාදජනක දෙයක්. බුදුහාඳුරන්ගේ තියෙන එක්තරා අසිරියක් වෙන්න පුළුවන්, උන්වහන්සේගේ අදිෂ්ඨානයක් නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන් හේතු සාධක සහිත පුද්ගලයන් එහෙම වෙනවා. දැන් මේ උග්ග ගෘහපතිතුමා අරම සිහිය පිහිටලා බණ ඇහුව විතරක් නෙවෙයි, ඔහු ඒ බණ අහන මොහොතේම අනාගාමීත් වුණා. හිතරම් මට්ටමට ගියා. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා ඒ වෙලාවෙම අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදයේ සහිත වූ පංචශීලය සමාදන් වුණා කියලා. ඒක ඔහුගේ ජීවිතයේ අසිරිමත් කරුණක් කියලා. සාමාන්‍යයෙන් සමාදන් වෙලා තියෙන පංචශීලය. නමුත් මෙයා ගිහියෙක්, විවාහ වෙලා හිටිය ගිහියෙක්, භාර්යාවන් හතර දෙනෙක් හිටිය කෙනෙක් මොහු. එහෙම හිටිය කෙනත් එවැනිම බුදුහාඳුර දැකලා බණහලා ඔහු ශ්‍රද්ධාව පිහිටලා විතරක් නෙවෙයි සපුරාම බමසර වෙසෙනවා කියන පොරොන්දුව මත පංචශීලයක් පිහිටුණා කියලා. ඒ තරම් මට්ටමකට පත් වුණා. ඉතින් මේ වගේ සිද්ධි වලින් පේන්නේ ඒ අසීහයෙන් ඉඳලා මේක තේරුණා කියලා හිතාගන්න බෑ. ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොත වන විට, ධර්ම අවබෝධය ලැබෙන විට, ධර්ම අවබෝධය ලැබුණෙම ඒ සිහියෙන් ඒක කටයුතු කිරීම හේතු වෙනවා. එතකොට සාන්නාත දැන් ඒ වගේ වෙලාවකට මාර්ගඵල ලබන කෙනෙක් වුණත් අර හේතුඵල ධර්ම දැකලා වලින් විපස්සනා ඥාන ගිහිල්ලා එහෙම තමයි. ඔව් ඒ ටික වෙලාවකින් හරි සියල්ලක්ම වැඩේනවා ඔහුගේ. ඔහු ඇස් දෙක පියාගෙන භාවනා කරපු කතාවක් නෙවෙයි කියන්නේ. ඔහු ඇස් දෙක අරගෙන ඉඳිද්දිම ඔහුගේ මනස ක්‍රියාත්මක වෙලා ඒ අවස්ථාවේ විශේෂයෙන් සසර හුඟා හේතු සම්පත් හිමිකයට තමයි එහෙම වෙන්නේ. විශේෂයෙන් උද්ගටිතඤ්ඤ කියලා කියනවා. උද්ගටිතඤ්ඤ පුද්ගලයන් තමයි හුඟා බුද්ධි මට්ටමින් ඉහළ අය. සාමාන්‍ය අපි gifted අය කියලා කියන්නේ. බුදුදහමේ හැටියට gifted කියන්නේ සම්පූර්ණ ප්‍රඥා ඉන්ද්‍රිය සසර භාවිත කරපු අය. එවැනි කෙනෙකුට තමයි මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැති කෙනෙකුට සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මුඛ වෙච්ච අයට තමයි බොහෝ විට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයට ලැබිච්ච අවස්ථා හුඟක් විරලයි. ඒ සෙද්ධි හුඟක්ම කියන්නේ බුදුරජාණන් වහන්සේටම මුණ ගැහිච්ච අය. බුදුහාඳුරු මුණ ගැහෙන්නම බොහෝ පාරමිතා පුරලා හේතු සම්පatti මේකයට තමයි ඒ ස්වභාවය වෙලා තියෙන්නේ. හොඳයි පින්නතුනි, අපි ඒ කරුණු සාකච්ඡා කරන ගමන් ඉදිරියට තවත් මාතෘකා කිහිපයක් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තව ස්වල්ප මොහොතකින් ඔබට ගිලම්පස්ස ලැබෙනවා. ගිලම්පස්ස ලැබුණට පස්සේ අපි ඊට පස්සේ ඊළඟ අලුත් මාතෘකාව පටන් ගන්නවා. සක්කාය දිට්ඨිය ආදාන කරුණුත් අපි ඊළඟ දේශනයේදී සඳහන් කරනවා. වෙනත් ප්‍රශ්න තියෙනවද මොකක්ද? ආ මාත් සෝවාන් කරගන්න මාර්ගෝරලාපිකින්ම බණ අහනවද? මාර්ගෝර ඉදිරියම එහෙම බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ නැහැ. කිසිම තැනක දේශනා කළේ නැහැ. නෑ, එහෙම එකක් නෑ. මොකද සිද්ධීන් රාශියක් සඳහන් වෙනවා. සාමාන්‍ය පෘථග්ජනයකින් දැන් මම කියපු සිද්ධීන් ගත්තත් එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳට ධර්මය හදාරලා ඉරිදි බලත් ලබාගෙන හිටියා. ගෝලෝ සිය ගානක් හිටිය රහතන් වහන්සේලා. මේ හාමුදුරුවෝ හිතන් හිටියේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහිණ කළා කියලා. ඊටාම සියුම් විදියට කෙලෙස් අඩු වෙච්ච නිසා, අභිඥා තිමුණු නිසා උන්වහන්සේ හිතුවා උන්වහන්සේ රහතන් වහන්සේ වෙලයි කියලා. නමුත් ගෝලෝ දැනගෙන හිටිය, ගෝලෝ ඊට වඩා බුද්ධිමත්, ඒ බොහෝ දෙනෙක් රහතන් වහන්සේලා දැනගෙන හිටිය තමන්ගේ ගුරුවරයා තාම රහත් වෙලා නැහැ කියලා. ගුරුවරයාට පිහිට වෙන්න ඕන කියලා හිතුවා. හිතලා ගුරුවරයාට කිව්වා, ස්වාමීනි පුළුවන් නම් ඇතෙක් ඔබ වහන්සේ දිහාවට හොඬවැල දික් කරගෙන එන විදිහට මවන්න කියලා. අර හාමුදුරුව අභිඥාවලින් එහෙම කළා. ඇතෙක් වේගෙන් ආවා මේ හාමුදුරුව දිහාවට. හාමුදුරුවට ඇතව පාලනය කරගන්න බැරි වුණා. එනකොටම හාමුදුරුව දුවන්න ගත්තා. ඊට පස්සේ ගෝලයාව සිවුර අරගෙන, "හා හා රහතන් වහන්සේලා දුවනවද කියලා. රහතන් වහන්සේලා බය වෙනවද කියලා ඇහුවා. එතකොට තමයි මතක් වුණේ රහත් වෙලා නැහැ කියලා. තේරුණේ අවබෝධුනේ. එතනම දන ගහලා ගෝලයේ ළඟ කමටහන ගත්තා. එතන ඉඳන් ආයේ වසර ගාණක් ගිහිල්ලා විවේක ඉඳගෙන භාවනා කළවල තමයි රහත් වුණේ. ඉතින් මේ වගේ සිදුවීම් ගැන සඳහන් වෙනවා. කෙලෙස් හුඟක් යටපත් වෙනකොට විශේෂයෙන් ධාන මට්ටමින් නීවරණ දුරු කරපු කෙනාට සමහරට වැරදි හැඟීම් ඇති වෙනවා. කෙලෙස් සම්පූර්ණ ප්‍රහීණ වෙලා කියලා. නමුත් පසුව තේරෙනවා, තේරිච්ච ගමම නැවත ධම්මකට එනවා. ඒක තමයි ලක්ෂණය. ඒක සංගවන්නේ කවදා? තමන්ට තේරුණොත් පත්තර නැහැ කියන එක තවදුරටත් සංගවගින්න නැහැ. මොකද ඔහුට ඊට වඩා වටින්නේ මේ ජීවිතයෙන් ධර්මයේ ප්‍රයෝජන ගන්න. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මාර්ගඵලලාභී කෙනෙක්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්න තියෙනවා නම් හොඳයි. හැබැයි එහෙමම කියලා ධර්මයේ දේශනා කළේ නැහැ. සහ මාර්ගඵල ලැබුවත් විතරක් නෙවෙයි රහත් උනත්, ඒ රහතන් වහන්සේට උනත් උත්තර දෙන්න බැරි ප්‍රශ්න තියෙනවා. ධර්මදේශනා කිරීම විශේෂයෙන් අපි සිව්පිලිසීමේපත් කියන්නේ අත්ත ධම්ම නිරුති පටිමාන කියලා. ඒක වෙනම කුසලතාවයක්. අන්නේ කුසලතාවය තිමුනොත් තමයි මේ දහමග විවරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ අහලා ඇති මිලිඳ රජතුමාගේ කාලේ මිලිඳු නාගසේන සංවාදයේ මිලිඳු රජතුමා ප්‍රශ්න අහනකොට ඒ කාණ්ඩ රහතන් වහන්සේලා හිටියා. නමුත් සමහර රහතන් වහන්සේලාට ඒ ප්‍රශ්නට උත්තර දීගන්න බැරිව ගියා. අර මිලිඳු රජතුමා අහන තර්කානුකූල ප්‍රශ්නට උත්තර දී ගන්න බැරුව ගියා. ඒක වෙනම ප්‍රතිභානයක් ඒක. ඒ ප්‍රතිභානය නැති වෙච්ච නිසා. ඒ නිසා ඒ වන විට එදා ಭಾರತ ජන සමාජයේම ලොකු මේ පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය වුණා. ඊට ප්‍රතිඵලයක් විදියට බ්‍රහ්ම ලෝකෙ මෙන්න සිද්ධ වුණා. ඇවිල්ලා මේ ලෝකෙ ඉපදිලා මහාන වෙලා නැවත ඔක්කොම ටික ස්කිල්ස් ටික හදාගෙන තමයි සිව්පිලිස් සීමපත්ව නාගසේන හඳුරා ඇවිල්ලා තමයි මිලිඳු රජතුමාට මුහුණ දුන්නේ. ඉතින් ඒ වගේ කරුණු ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපට පින්නතුනි ඇත්තටම කල්‍යාණ මිත්‍රයන් උපරිම ඉහළ මට්ටමෙන් පවත්වා ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ වගේ මෙහෙම නැති වුණත් අපට ත්‍රිපිටකය බොහෝ දුරට පරිශීලනය කරන්න පුළුවන්. එහෙදී ත්‍රිපිටකයේ වුණත් විශේෂ කරුණු තියෙනවා. ඒ විශේෂ කරුණු වලට අපි ළඟා වෙන්නට ඕන. විශේෂයෙන් පටිසම්භිදා මග්ගයේ ඥාන විභංගය, ඒ වගේම ඥාන කතා, ඒ වගේම විභංග ප්‍රකරණ අඩංගු සමහර දේශනා, ඒ වගේ සුවිශේෂී දේශනා තියෙනවා. ඒ බොහෝ දේශනා අපට පරිශීලනය කරොතින් ඇතැම් විට ත්‍රිපිටකයම උනත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ තියෙන ත්‍රිපිටක පොත් ටික 57ක් තියෙනවා පොත්. එතකොට ඒ ධර්මයේ උනත් ඇතැම් විට අපට සසර හේතු සම්පත් තියනවා නම් කල්යාණ මිත්‍රයෙක් කරගන්නට පුළුවන්. කෙසේ වෙතත් අද අප හුඟක් වාසනාවන්තයි. අද අපට තියෙන මාධ්‍ය නිසා තමන් බුද්ධිමත් නම් තමන්ට ඉහෙළම ධර්ම දේශනාවලට ළඟා වෙන්නට පුළුවන්. ඒ සඳහා හැබැයි තමන්ගේ මට්ටම අනුව තමයි තීරණය වෙන්නේ. ඒක අනිත් අයට කියලා දෙන්න බෑ හවල බණ අහන්න කියන එක. තම තමන්ම දිනෙන් දින ධර්මෙන් ඉදිරියට යන්නට ඕන, ධර්ම පුහුණු කරන්නට ඕන. ඒ වගේම මේ ධර්මයේ ආස්වාදයේ ප්‍රතිඵල තමන්ගේ ජීවිතය තුළ අරගනිමින් මේ ධර්ම මාර්ගයේහි අඛණ්ඩව ඉදිරියට යන්නට ඕන. එහෙම යද්දී අපටම මේ ජීවිතය තුළදීම කිසියම් දුරකට ධර්මෙන් ගැඹුරට යන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාව අපි ලබා ගන්නට ඕන පින්නතුනි. අපට ඒක බැරිම දෙයක් නෙවෙයි. කිසියම් දුරකට අපට යන්නට පුළුවන්. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් තියෙනට ඕන සහ විශේෂයෙන් තමන් නිතර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. ඔබ හොඳම ධර්ම දේශනහන පුළුවන්කම තියෙන්නේ ඔබට හොඳම ඉහළමයි මුණ ගැහෙන්නට ඕන. එතකොට ඒ ඉන්න අයගේ ගතිගුණවල වෙනසක් ඔබ දකින්නට ඕන. විශේෂයෙන්ම විවෘත මනසකින් ඒ දහම දෙස බලන්නට හුරු වෙන්නට ඕන. මම බනහන්නේ අහවල් හාමුදුරුවන්ගේ මේ කියලා හාමුදුරු සරණ ගියොත් ඉන්නම් හැබැයි දහම අහුවෙන්නේ නැහැ. මම අහන්නේ අහවල් ආරන්නේ හාමුදුරුවන්ගේ බණ විතරයි. අහවල් ස්වාමීන් වහන්සේගේ බණ විතරයි කියන මතයකට නම් ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් තමන් ගැනම විමසලා බලන්න වෙයි එහෙනම්. ඒ කියන්නේ තමන්ට විවෘත මනසක් නැහැ කියන එකයි ඒකෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ හැම කෙනාම කියන්නේ 100%ක් නිවැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. 100%ක් වැරදි කියන එකත් නෙමෙයි මේ කියන්නේ. තමන් නිතරම ඉන්න මට්ටමින් ඉහළට යන සෝදානන් නම් තමන් විවෘත මනසකින් ඉන්නට ඕන. මේ වන විට ඉන්න මට්ටමින් ඉහළට යන පුළුවන්කම තියෙන්නේ දැනට අහන දෙයට වඩා ඉහළ දෙයකුත් අහන සිද්ධ වෙනවා ඒකයි. තමන් අවසානෙටම ඇවිල්ලා කියලා හිතාගෙන ඉන්නවනම් ඉන්න තැනම හිටියට කමන්නේ. තවම තමන් ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් කියලා හිතනවා නම් විවෘත මනසකින් දහම අහන්නට සුවච බව කියන කාරණේ අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ඔය පැත්තක් තියෙනට ඕන. හැබැයි එකක් තියෙනවා, අපේ ජීවිතේ බොහොම ටික කාලය තියෙන්නේ. අපිට හැමදාම සොයමින් යන්නටම පුළුවන් කමක් නැහැ. අපි ඉක්මනටම වේගයෙන්ම අදාළ සෝසස් කරා සමීප වෙන්නට ඕන. අපි ඒකයි දෙන්ට ඇවිල්ල වේගෙන් අපි යන්නටත් ඕන. එතෙන්දි තමයි අපට හොඳ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒ හොඳ කල්යාණ මිත්‍රයන් හරහා අපට ලින්ක් වලට යන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන වාසිය අපට. ඇතැම් විට අපට බිඳුවේ ඉඳම කෙනෙක් හොයාගෙන ගවේෂණය කරගෙන යන්න බෑ ඇත්තෙම. අපි මට්ටමට එනකොට ඒ මට්ටමේදී අපට හොඳ අය මුණ ගැහෙන ඔය අය කියන මෙන්න මේ ටික අහන්න එහෙමම කියලා එහෙම ගිහලා තමයි අපට ඉහළම මට්ටමට යන්න ඉක්මනින් යන්න අවස්ථාව තියෙන්නේ. හොඳයි පින්නතුනි, එහෙනම් ඔබත් ගිලම්පස වළඳන්න කොහොම ඉදමින් හරි විවේකයක් අරගෙන හරි පන්දලෙන් තව විනාඩි 10කින් අපි නැවත පටන් ගන්නවා. එහෙනම් ඒ අතර තවත් දහම් ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. අපි දැන් හරියටම ධර්ම මාර්ගයේ බණහේ යනවා. ඉතින් දැනගන්න කොහොමද මේ අපි ඒක අපි ධර්ම මාර්ගයට වැඩෙනවද නැද්ද කියලා දැනනවද ඒක? ඔව්, ඇත්තටම ප්‍රධානතම දේ තමයි අපේ තියෙන මානසික පීඩා එන්නෙන්නම අඩු වෙන්නට ඕන. ඒක තමයි මූලික කාරණා. ප්‍රධානම දේ තමයි තමන් ගැන තියෙන සාමාන්‍ය සලකුණ තමයි තමන්ගේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු වෙන්නට ඕන. මේක තමයි මූලික ලක්ෂණය. ඊටත් වඩා ප්‍රබල කාරණේ තමයි අවිද්‍යාව කොයිතරම් තමන්ගේ එන්නෙන්නම අඩු වෙනවාද කියන කාරණය. එතෙන්දිත් වැදගත් වෙන කාරණේ තමයි අපේ මේ බාහිර රූපේ වෙනස්කමද හඳුනා ගනිමින් ඉන්නේ. බාහිර රූපේ පැනවෙන තැනක බාහිර රූපේ නිර්මාණය වෙන්නට හේතු වෙච්ච හේතු ටිකද අපි මෙනෙහි කරමින් ඉන්නේ කියලා බලන කාරණේ. දැන් බාහිර රූපයේ සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ. මේක අසුබ දෙයක්, මේක සුද්දාෂ්ටක වලින් සකස් වෙලා තියෙන්නේ, මේක වේගෙන් වෙනස් වෙනවා කියලා අපට බොහොම විචිත්‍රාකාරයෙන් කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වා විතරක් සැබෑදහම වෙන්නේ නැහැ. මේ බාහිර පැනවෙන රූපය නිර්මාණය වෙන්නේ බාහිර ස්වභාවයට අනුවම නෙවෙයි. ඒ බාහිර රූපේ නිර්මාණය වෙන්නේ අපේ යස්කන් ආසාදී ආයතන වලට සාපේක්ෂව. අපේ යස්කන් ආසාදී නා ආදී ආයතන තීරණය වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ අභ්‍යන්තර හේතු වල ප්‍රමාණ අනුව තමයි ඒ රූපයේ තීරණය වෙන්නේ. ඉන්ද්‍රිය තීරණය වෙන්නේ. එහෙම නිර්මාණය වෙන රූපයක් තමයි අපේ ඇසට පතිත වෙන්නේ. එතකොට බාහිර පේන රූපය ස්ථිරම තියෙන රූපයක් වුණත් වෙනස් වෙන රූපයක් වුණත් අපට ඒක නෙවෙයි ඇත්තම වැදගත් වෙන්නේ. අපට වැදගත් වෙන්නේ මේ රූපය අප තේරුම් ගන්න අවස්ථාවේදී ඇත්තටම අපේ ජීවිතයේ ස්වභාවය මොකද කියන කාරණය. මේ බාහිර රූපය වෙනස් වුණත් නොවුණත් අපට ඒක පතිත වෙන්නේ අපේ ඇට වර්ණ රූපයයි පතිත වෙන්නේ ඇට. ඒ වර්ණ රූප මට්ටමේදී සම්පූර්ණම රූපය ගැන අපට අවබෝධයක් ලබන්න බෑ. අපි නිතරම රූපය තේරුම් ගන්නේ ඒ ඇසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංචේතනාවත් මනෝ ධාතුවත් මනෝ විඤ්ඤාණ ධාතුවත් කියන මෙන්න මේ අවස්ථා ගානකින් නිරූපණය වෙන කර්ම මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ටික පාදක කරගෙන ඇතිවන සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් අප තේරුම් ගන්න අවස්ථාවේදී මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාණං අවස්ථාවේදී මේක තේරුම් ගන්නේ කියන කාරණය. තොර ඒ තේරුම් ගන්න මනෝ විඥානියත් එක දිගටම පවතින දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරෝධ වෙන දෙයක් කියලා ඒ තැනම විදර්ශනා කරන්නත් ඕන. මෙන්න මේ විදියට නාම රූප දෙකේ නිරෝධයට යම් කිසිගෙන ධර්ම දේශනා කරනවා නම් අන්නේ දේශකයන් වහන්සේලා තමයි අපට කල්‍යාණ මිත්‍රයන් විදියට හඳුනාගන්න තියෙන්නේ. එවැනි දේශනා කොහෙන් හරි අහගෙන අහගන්න. එච්චරයි. එක්කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒ කාරණා වඩාත්ම ගැඹුරින් සියුම්ම විස්තර කරනවා නම් අන්න ඕන් කල්‍යාණ මිත්‍රයන් විදියට අපට පිළිගන්න පුළුවන්. එතකොට නිරුද්ධ වෙච්ච රූපයක් ඇති දෙයක් හැටියට අපි කොච්චර විස්තර කළත් අර මිරිගුව විස්තර කරන හා සමානයි. ඈත මාර්ගයේ රත් වෙච්ච පාරක මිරිගුවක් දැකලා අනේ මේ මිරිගුව වෙනස් වෙනවා කියලා අන්වීක්ෂ දාලා බල බල රූප කලාප බල බල කියන්න පුළුවන්. ඇත්තටම මිරිගුවක් නැහැ. මිරිගුවක් විදියට පේන දෙයක් අපිට මේක. එතකොට මිරිගුවක් විදියට නිර්මාණය වුණේ මේ හේතු ටිකක් මතයි. එතකොට මිරිගුවක් කියලා ගන්න එකම වරදක් ඇත්තෙම. එතකොට මෙතන රූපයක් කියලා අපි ගන්න එකම වරදක් ඇත්තෙම. හැබැයි ඒකේ රූපයක් නැහැ කියන්නේ. මෙතන මේ මොහොතේ අප රූපයක් කියලා ගන්නෙම අපි අල්ලනකොට උනත් රූපයක් කියලා පේනවා කියලා අපි ගත්තට අපි ස්පර්ශයත් විඳින්නේ ඇත්තටම අපි කාය විඥාණය කියලා හිතුවට අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. අන්න ඒක තේරුම් ගත්ත කෙනා තමයි ස්පර්ශ නිරෝධය කරා යන්නේ. නැත්නම් අපි නිතරම අනිත්‍යතාවය කියන වචනය විග්‍රහ කරත් වෙනස් වීම කියන එක බල බල හිටියත් අප නිතරම ස්පර්ශ සමුදයන්තේ ඉන්නේ. ස්පර්ශ සමුදයන්තේ හිටපු ලෝකෙට තමයි බුදුරජාන් වහන්සේ ස්පර්ශ නිරෝධයට බණ දේශනා කළේ. එනිසා යම්කිසි දේශකයන් වහන්සේ කෙනෙක් ස්පර්ශ නිරෝධයට බණ දේශනා කරනවා නම් නාම රූපයන්ගේ නිරෝධයට ධර්ම දේශනා කරනවා නම් ස්කන්ධ සමුදයේ සමුදේය බලන්න ස්කන්ධ පංචකයේ සමුදේය දකින්න හේතුඵල ධහමට අනුව ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් විදියට අපිට සලකන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ දේශනා අහන අතරේදී තමන්ගේ පැත්තෙන් තමන් බාහිරින් කල්යාණ මිත්‍රාස්නේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ පැත්තෙන් තමන් දක්ෂ වෙන්නට ඕන යෝනිසෝ මනසිකාර්ය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණා දෙක සම්පූර්ණ කරගන්න. නැත්තම් ධර්ම දේශනා කොච්චර සාර්ථකුණත් තමන් සාර්ථකුණා වෙන්නේ නැහැ. හොඳ බණක් ඇහුවා කියලා නැගිටලා යන්න පුළුවන්. ගිහිල්ලා ඊළඟ දවසෙත් ඒ විදිහටම එනවා. අර හොඳට බණ කියපු හඳුර ආය ආව කියලා ආයි බණක් අහන්න එනවා. හැමදාම හොඳයි කියලා යනවා. එච්චරයි. අවුරුදු 100ක් බණ ඇහුවත් වෙනසක් වෙලා නැහැ. ඒ අහන බණේ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ මන කොච්චර යෝනිසෝ මනසිකාරය තුළින් තමා මෙනෙහි කරනවද සහ විශේෂයෙන් ධම්මානුධම්ම පටිපදා විදියට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ ආකාරයට අරිසිංහ මාර්ගයට අනුගතව තමා ජීවිතය පවත්වනවාද කියන කාරණය. ඒ ආපු දහම ජීවන ප්‍රතිපදාවක් විදියට ක්‍රියාත්මක කරන ක්‍රමය තමයි ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට ධර්මය තමන්ගේ ජීවිතයට ලැබෙන පමණට ජීවිතයේහි මැප් එක තමන්ට ලැබෙන්නට ඕන. ජීවන ප්‍රතිපදාව සිටියම තමන්ට නිර්මාණය වෙන්නට ඕන. ඒක තමයි ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. තමන් මොන දේ කළත් ආරියසංගික මාර්ගයේ කරුණකට සම්බන්ධ වෙන්නට ඕන ඒක. රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය වෙන්නට ඕන. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය වෙන්නට ඕන. යම් සිතුවිල්ලක් සිතනවා නම් සම්මා සංකප්පය වෙන්නට ඕන. යම් කිසි වචනයක් කතා කරනවා නම් සම්මා වාචා වෙන්නට ඕන. කායිකව ක්‍රියාවක් කරනවා නම් ඒක සම්මා කම්මන්තේ වෙන්නට ඕන. හිත සමාධිමත් වෙනවා නම් ඒක සම්මා සමාධියක් වෙන්නට ඕන. ඒ හැම එකක් සමගම සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට මේ දර්ශනය යන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. මේ හැම කාරණයක්ම විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සංග පරිණාමය වෙන්නට ඕන. විවේකයේ සමග මිශ්‍ර වෙච්ච, විරාගයේ නිරෝධයේ සමග මුසු වෙච්ච, නිවනට බරව යන කාරණා වෙන්නට ඕන. තමා ජීවිතයේ කුමන දේ කළත් නිවන පැතර නැඹුරු වෙලා යන්නට ඕන. ඔබ ඌබෙහෙක වැඩ කළත් හවස් වෙනකොට ගෙදර පැත්තට මැප් එක දාගෙන තමයි රස්සාව කරන්නේ නේ. ඒ පැත්තට ලඟ වෙන හැර එකක් තමයි අන්තිමටම එන්නේ නේ. ඒ වගේ තමයි. ඔබ කොහේ ගියත් නිවන පැත්තේ විද්‍යා විමුක්තිය පැත්තට හරවල ඕනේ හැමදේම කරන්න. කොච්චර දුර ගියත් කමනේ දවස් ගානක් දුර ගියත් කමනේ ඔබ අන්තිමටම ගෙදර එන හිතනකොටම ගෙදර පැත්තට තමයි ඔබ ඩිරෙක්ෂන් එක දාන්නේ. අන්නේ වගේ ජීවිතයේ කුමන දෙයක් කරත් අවදියෙන් ඉන්න හැම මොහොතෙම අප කරන දේවල් මෙන්න මේ ස්පස්ස නිරෝධයට බාහිර ලෝකයේ රූපය නිරුද්ධ වෙන විදියට මේ ඇතැයි කියලා ගත්තු ස්කන්ධ පංචක ලෝකයේහි නිරෝධිය දකින විදියට මනස යෙදෙවෙන විදියට අපේ හැම දෙයක්ම අප කර්මනාකරණය කරගන්නට ඕන. එහෙම ඉන්නවා නම් අපේ අතින් පැරදි අඩුපාඩු සිදු වෙනවා අඩුයි. අනේ මාර්ගයේ ඉන්න කෙනාගේ ලක්ෂණ තමයි කරණිමෙත සූත්‍රය දැක්වෙන්නේ. එහෙම ඉන්න කෙනා ගැන කියන්නේ කොහොමද? නච පුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. මුළු සීල ප්‍රතිපදාව මේ එකම ලින්ක් එකෙන් එකතු කරලා තියෙනවා. නුවණැත්තන් නිග්‍රහ කරන එක සුළු වරදක්වත් නොකරන තරමට ඔහුගේ සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තියෙනවා. ඔහුගේ ස්වයං සංවරයක් තියෙනවා. අපේ මේ ආධ්‍යාත්මික ගමන එක පැත්තකින් අපේ ගමන එක පැත්තකින් දර්ශනයක් සහිත ගමනක් වෙන්නට ඕන. ඒ වගේම අවසානයේ කොතනද සනිටුහන කරන්න කියන කාරණය මතයි අපේ මේ ජීවිතයේ සියලුම කරුණු අප කළමනාකරණය කරගත යුතුයි. හොඳයි පින්නතුන් අපි ඊළඟ අපි ධර්ම කරුණු පැහැදිලි කරලා එතන ඉඳලා අපේ තව භාවනා ක්‍රම කිහිපයකට යන්නට වෙනවා. අපට විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා කමඨාන් කිහිපයක් වුණු කරන්ටත් විශේෂයෙන්ම ආනාපාන සතියත් අද අප පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අප වඩන කමඨාන් අතුරින් සුවිශේෂම භාවනාවක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. තම සුන්දරතම භාවනා කමඨාන සහ කෘතවේදීත්වයේ සංකේතයක් විදිහට අපට භාවිත කරන්න පුළුවන් භාවනා කමඨාන. භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ රූපයක් ඉදිරිපසම කරන්න ඕනේද නැත්නම් ඕනම තැනක ඉඳලා කරන්න පුළුවන්? එහෙම බුදු පිළිම මහන්සේ නමක් තියෙනවා නම් හොඳයි. නැති වුණත් ඉතින් අපිට හිතින් නිර්මාණය අවශ්‍යම නම් හිතින් වුණත් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බුදුගුණ භාවනා වඩන අවස්ථාවක වුණත් අපිට බුදු පිළිම මහන්සේ නමක් නොසිටියත් අපට අපි දැකපු ලස්සනම බුදු පිළිම මහන්සේ නමකගේ රූපයක් අපට මෙනෙහි කරන්න පුළුවන්. ඒක ඉදිරිපත පසේ තියෙනවා කියලා හිතලා මෙනෙහි කරන්න පුළුවන් නේද? එහෙම අපිට හිතින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇත්තටම භාවනා කරන වෙලාවකදී ඔබ දැකපු ස්ථානවල ඊටාම සුන්දර ස්ථාන තියෙනනේ. ගංගා, දිය ඇලි, විවේක පරිසර ආරන්නේ. අන්නේ තැනක් හොඳට විසුවලයිස් කරන්න හිතින්. ඊට පස්සේ ඒක එතන තමන් ඉඳගෙන භාවනා කරන විදිහට භාවනා කරන්න. ආරණ්‍යට ගියා වගේ. ඒ තැන් වලට ගියාම හොඳට අදහස ගන්න, පින්තූරයක් හරි ගන්න. ඕනනම් පින්තූරේ ලොකු කල ගෙදර තියාගන්නත් පුළුවන්. ඕනනම් ඒක ස්ක්‍රීන් එකේ දාලා වුණත් තියන්න පුළුවන්. දැන් අලුත් ක්‍රමයේ වලට ලොකු ස්ක්‍රීන් වල කට්ටිය ලස්සන දිය ඇලි, ගස්, විවේක ස්ථාන තියෙන තැන් වල ලොකු පින්තූර තියලා එතන ඉඳන් භාවනා කරන වගේ කරනවා. සමහර ආරණ්‍ය තියෙනවා. ආරණ්‍ය වල ඇතැම් විට සත්තු හැමෙන නිසා, මදුරු හැමෙන නිසා කුටි හදලා තියෙන ලොකු වීදුරුකුත් එක්ක එක පැත්තක් එක වෝල් එකක්ම වීදුරු වගේ තියෙන්නේ. වින්ඩෝ එකක් තියෙන වීදුරුවට. ඉතින් කර්ණ කැරියට පස්සේ සම්පූර්ණම ගස් අතර ඉන්න වගේ තමයි පේන්නේ. මේ ගස් ළඟට ඇතැම් විට මෝහ හැමත් වෙනවා. නමුත් ඇතුළට එන්නේ තමන් වීදුරුව පේන්නේ. තමන්ට වීදුරු හොඳට ක්ලීන් කරලා තියෙන නිසා එළිය තමන් ඉන්න වගේ තමයි පේන්නේ. එතකොට ඒ වගේ විවිධාකාරයෙන් අපට ඒ විදිහට අපි දක්ෂ වෙනවා. ඇත්තෙම සම්පූර්ණ මේ වන විටත් අපි මේ පේන රූපයත් ඇත්තටම ඔබ නිරුද්ධ වන මොහොතක මේ මනසින් ගන්න අවස්ථාවක්. දැන් මේ බලන් ටිකම් බලන් තත්පරයක් මොන ඇස් දෙක වහන්නකෝ. මේ ටිකම පේනවනේ නේ එහෙමනේ. දැන් මේ දැකපු ටිකම හොඳට එහෙම බලලා ඇස් දෙක වහගත්තාම මේ කටියට ඉන්නවනේ ඔක්කොමනේ. ඇත්තටම මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි ද බිකමින් ද ප්‍රොසෙස් ඔෆ් බිකමින් කියන්නේත් මේකමයි. එතකොට දැනටත් අපි ඇත්තටම අවිද්‍යාවෙන් ඉන්නේ. අරග කරයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ඒක මායාවක් නේද කියලා. ඇත්තටම ඒක මායාවක් විතරක් නෙවෙයි, දැන් ඉන්නේත් මායාවකමයි අපි. දැනටත් තියෙන නිරුද්ධ වෙච්ච දේ මනෝවිඤ්ඤාණයෙන් අරගෙන ඉන්නේ. ඒකම අපි දක්සනවා. තෙන් අපිට පුළුවන් ඒකම අපේ ආධ්‍යාත්ම දියුණුව පැත්තටත් යොදාගන්න. ඒ නිසා තමන්ට ඉන්න තැන තමන්ට ආරණ්‍යයක් කරගන්න පුළුවන්, වනාන්තරයක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරිපස්සේ ඉන්නවා කියන හැඟීමෙම භාවනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා, විසාකා වගේ අය, අනාථ විනටි සිරිතුමා, චිත්ත ගෘහපති ඔක්කොම කට්ටිය මාත් එක්ක එකට ඉන්නවා කියලා හිතලා භාවනා කරනවා. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකට තියෙනවා.